දින 100 තුල කරා කියලා කියන්න පුළුවන් එකම දේ 19 වෙනි සංශෝධනය. ඒකත් කරගත් ඉතාම අමාරුවෙන් අපි හිතනවා අපි මැදියත් තුන් නැත්තම් සිවිල් සමාජ කවුරුත් එක්ක ඒක වෙන්නේ නැහැ. එකක් යන්තම් කරගත්තේ. ඒ අරෙන්න මේ ආණ්ඩුවෙන් කරන්න බොහෝ දේවල් ආණ්ඩුව ඉටු කරන්නේ නැතු යන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් අපි කවුරුත් දන්නවා දැන් මේ වංචා දූෂණ පිළිබඳ ප්‍රශ්නෙත් ආයි අල්මර්ල තියෙනවා. වංචා දූෂණයට එරෙහිව කටයුතු කරනවා කිව්වා යහපාලනය හදනවා කියලා කිව්වා. නමුත් අපි කවුරුත් දකිනවා වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න බාධා තිබ්බා. ඒ බාධා මගහරවන්න අපි විශාල උත්සාහයක් දැරුවා. තවත් මේවා යට ගිහින් තියෙනවා. ආණ්ඩුවේ බලධාරීන්ගේ කැමැත්ත මතමද මේ දේවල් ප්‍රමාද වෙමින් තියෙන එක සැකයක් අපට තියෙනවා.